මේ ලෝකේ ගොඩාක් නාම රූප ගොඩාක් විවිධාකාර වස්තු සැප සම්පත් තිබුණට ඒ හැමතැනම තියෙන්නේ සතරමා භූතයාගේ නිර්මාණ විතරයි. බඩමුට්ටු නෑ. එහෙම ගුවන් යාන, කෝච්චි, ප්ලේන්, අරෝම තල්ලි, ඇඳුම් තල්ලි එහෙම එකක් නෑ. තියෙන්නේ සතරමා භූතයාගේ නිර්මාණ. එතකොට මේ සතරමා භූත තුළින් නිර්මාණය වෙච්ච ලෝකයේ තුල සතරමා භූතයාගේ ක්‍රියාකාරීත්වය. මේක තේරෙනවාද? සතරමා භූත වලින් සතරමා භූත කිව්වම පටවි ආපෝ තේජෝ වලට යන්න එපා. ඒක අපි පස්සේ කතා කරමු. පටවි ස්වභාවය කියලා කියන්නේ ඝන ස්වභාවයක්. ගලාගෙන යන ස්වභාවයක්, ඇලෙන වාගේ ගලන ස්වභාවයක්, පාවෙලා යන වායු ස්වභාවයක්, උණුසුම් ස්වභාවයක්. මේකේම ස්වභාව හතරක නිර්මාණ තමයි මේ විශ්ව පද්ධතියේ හැමතැනම තියෙන්නේ. ඒක විශ්වාසද? ඒ නිර්මාණවල ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒ ක්‍රියාකාරීත්වය තමයි දුක, සැප, ලාභ, අලාභ, නින්දා, ප්‍රසංසා, කැමැත්ත, අකමැත්ත, දුක, සැප. මේකේන අටලෝ දාමම සතරමා භූතයාගේ ක්‍රියාකාරීත්වය. මෙන්න මේ සරල කාරණාව තේරුනොත් එයා සෝතාපන්න කෙනෙක්. එයා සම්මාදිට්ඨි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙක්. ඇයි? එයා කතාවක් දන්නවා. මොකද එයා දන්න කතාව? මේ මුළු විශ්ව පද්ධතියම සතරමා භූතයාගෙන් නිර්මාණය වෙලා තියෙන්නේ. මේ හැම නාම රූපයක් තුළම සතරමා භූතයාගේ ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. මේක දන්නවනම් එයාට ඥාන පිරිමි කියලා කෙනෙක් නැහැ. දුක සැප කියලා එකක් නැහැ. එයාට ලාභ අලාභ කියලා එකක් නැහැ. කැමැත්ත අකමැත්ත කියලා එකක් නැහැ. වටිනා කියලා වස්තුත් මේ ලෝකේ නැහැ. ඔක්කොම තියෙන සතරමා භූත. ප්‍රශ්නයක් ගොඩ නැගෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි, සතරමා භූතයාගේ ක්‍රියාකාරීත්වය. දැන් බලන්න ඒ සතරමා භූතයාගේ ක්‍රියාකාරීත්වය තුළ මේ දුක සැප දෙන්නේ කොහොමද කියලා. මම කැමති දේවල් කෙරෙනවා නම් ඒක සැප. මම අකමැති දේවල් කෙරෙනවා නම් දුක. මොනවද කෙරෙන්නේ? සතරමා භූතවල ක්‍රියාකාරීත්වයක් තියෙනවලු. ඒ ක්‍රියාකාරීත්වය තුළ මම කැමති දේවල් තිබුණත් අන්න මම තෝරනවා. අර ගම්මිරි තෝරනවා වාගේ, අර බෝංචි තෝරනවා වාගේ, අර බම්බටු වල ඉස්සර අග්ගිස්ස කඩකඩ හොඳ මෝරපු නැති ලපටි තෝරනවා වාගේ මම තෝරනවා මේ නාම රූප වල ක්‍රියාකාරීත්වල. මේක මං කැමති. මේ පොළු පාරවල් වලට මං හරි ආසයි. එතකොට මේ බැනුම් වලට මං හරි ආසයි. මේ එතකොට මේ ඔක්කොම සැප සැප. පරිප්පුත් එක්ක බත් කන්න මං හරි ආසයි. කොත්තු කැමති නැහැ, කැමති නැහැ. එතකොට මං කැමති දේවල් ඔක්කොම සැප කියලා මම වර්ග කරගන්නවා. අකමැති දේවල් ඒ ඔක්කොම දුක. එතකොට මේ එකම සතරමා භූතයාගේ ක්‍රියාකාරීත්වයක් තුළ මම කැමති වෙන දේවල් මම තීරණය කරගන්නවා සැප කියලා. මම අකමැති දේවල්, මම බලාපොරොත්තු නොවන දේවල් ඒවා මම තීරණය කරගන්නවා, ඒවා දුකයි කියලා. දැන් සැප දුක තේරුණාද පාසල් මාත්‍යට? මගේ යහපතට, මගේ අනාගතයට මේක හොඳයි. එහෙම කියලා ගන්න දේවල් තියෙනවනේ. ගන්න දේවල් ඒවට ඔක්කොම මම කියන ලාභ කියලා. මම කැමැති තියාගන්න, නමුත් තියාගන්න බෑ. ඒක වියදම් වෙනවා. ඒක කවුරුද ගන්නවා? එහෙම මට හයිමි වෙන දේවල් ඒව ඔක්කොම මම කියන අලාභ කියලා. මෙතනක් තියෙන්නේ අර සතරමා භූතයාගේම ක්‍රියාකාරීත්වයක් තමයි. මේක පැහැදිලිද? එතකොට මගේ ආත්මගරුත්වය තියෙන මමත්වේ, මේ මමත්වයට කිසිම කැලලක් නොවන විදිහට වචන ඇහෙනවා නම් මම ඒකට කරන ප්‍රශංසා කියලා. ඇයි? මගේ මමත්වයට කිසිම හානියක් නැහැ. හැබැයි වචන සෙට් එකක් තියනවලු. මගේ මිනිස්සුත්කම නම මොකවත් කියන්නේ සත්තුන්ගේ නම් කියලා මුළු ආත්මතු පරම්පරාවටම අපාස වෙන විදිහට වචන සෙට් එකක් එනවා. ඒක හැයෙනකොට මගේ ආත්මගරුත්වය මාන්නට දරාගෙන ඉන්න බෑ. මේවට තමයි මේ නින්දා කියලා කියන්නේ. එහෙනම් මගේ ආත්මගරුත්වය ආරසා වෙන විදියට වචන හැයනවා නම් ඒව ප්‍රශංසා. මගේ ආත්මගරුත්වයට දුකක් දිනද කෙලසෙන විදියට වචන වුණොත් ඒව නින්දා. මේ ටිකක් තේරෙනවද? මෙන්න මේ විදියට තමයි මේ සතරමා භූතවල ක්‍රියාකාරිතය අටලෝ දාම නිර්මාණය වෙලා තියෙන්නේ. මේක අටලෝ දාම. මේ අටලෝ දාමෙන් නිදහස් වෙන්න යම්කිසි කෙනෙක් කුමක් කරි වඩන්න ඕනේ නම් එයාට වඩන්න තියෙන එකම එකයි ඒකායන මාර්ගය කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ අටට ගැලපෙන එකක් වෙන එක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආයතන හය උපයෝගී කරගෙන හරි අට මාර්ගය. මොකද මේ හරි අට කියලා කියන්නේ මේ අටලෝ දාමලු මේ ලෝකේ හැමතැනම තියෙන. ඒ අටලෝ දාමෙන් නිදහස් වෙන්න ඒ ක්‍රම හටක් පාවිච්චි කරනවා. නිවැරදිව දකිනවා, නිවැරදිව කතා කරනවා, නිවැරදිව සවන් දෙනවා, නිවැරදිව ඇසිරෙනවා, නිවැරදිව ජීවත් වෙනවා, නිවැරදිව සිතනවා. මෙන්න මේ ආකාරයට ජීවත් වුණාම එයාට පුළුවන්කම තියනවලු මේ කියන අටලෝ දහමින් නිදහස් වෙන්න. මේ ටික පැහැදිලිද? පැහැදිලිද? පැහැදිලි වුණාම මොනවද කරන්න ඕනේ? ඒක අමතක කළා දාන. ඒක අවශ්‍ය නැහැ. දැන් ඒක අතාරින්න. දැන් තමයි අපි කමටහන වඩන්න යන්නේ. උපාසක මාත්‍යාට මේ කියන මේ මායාව මේ කියන දුකෙන් නිදහස් වෙන්න ඕනේ නේද? මේ කියන බැඳීම් වලින් නිදහස් වෙන්න. ඒකට උපාසක මාත්‍යා මේ සතරමා භූත තුල තියෙන සතර සටිපට්ඨානෙ වඩන්නේ අඳුන ගන්න ඕනේ. අතුරාව ජය ගන්න මොනවද අපි කරන්න ඕනේ? අපි ඊට වඩා ආයුධ එකතු කරන්න ඕනේද නැහැ? අතුරා කවුද? එයාගේ බලය කොච්චරද? එයාගේ හැකියාවල් දක්ෂකම් කොච්චරද? ඒක හරියට අඳුරගත්තාම අපි දන්නවා අතුරෙක් ඉන්නවා අය ළඟ වේවලක් තියෙනවා. එහෙනම් වේවලක් තියෙනවා නම් අපිට සාමාන්‍යයෙන් දෙකේ දෙකේ ලියක් ඇති. එයා දමනේ කරන. අතුරෙක් ඉන්නවා අය ළඟ 4 6 කණුවක් තියෙනවා අය. එහෙනම් අපි 8 6 එකක් කපාගෙන යනවා. ඇයි? ඒකට මේක ගැලපෙනවා. අතුරෙක් ඉන්නවා අය එයා ළඟ පීයක් තියෙනවා අය. එහෙනම් අවියක් ඕනේ. නැත්තම් පිය මෙල්ල කරන්න බෑ. ඇයි මේ දසමාර සේනාවට ලෝකේ හැමෝම අසු වෙලා අතරමං වෙන්නේ කියලා ඇහුවාම මේ ලෝකේ ගොඩාක් කට්ටිය මේ මාර්යාට දඬුවම් කරන්න, මාර්යා මෙල්ල කරන්න, මාර්යා පරාජය කරන්න කියලා එක එකන යනවා. හැබැයි හැමෝම පරදිනවා. ඇයි? මාර්යා හඳුරගෙන නැහැ. තමන්ගේ හතුරා කවුද කියලා හඳුනගෙන නැති නිසා ඒ කට්ටියට පුළුවන් කමක් නැහැ ඒකෙන දසමාර සේනාව පරාජය කරන්න. එහෙනම් ඉස්සෙල්ලාම අපි දසමාර සේනාව පරාජය කරන්න ඕනේ. සතර සටිපට්ඨානේ වඩන්න ඕනේ. සතර සටිපට්ඨානේ කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න ඕනේ. දැන් අපි ඉස්සෙල්ලාම කායානුපස්සනාව. දැන් මේක කමඨාන. කලින් මේ ලෝකේ යථාර්ථය මොකද්ද? මේ ක්‍රියාකාරීත්වය මොකද්ද? මේ නිර්මාණ මොකද්ද කියන එක කතා කරලේ. දැන් අපි කතා කරනවා අපේ ජීවිතය තුලින් මේ කියන බැඳීම් වලින් මේ ප්‍රශ්න වලින් නිදහස් වෙන ක්‍රමවේදය. එහෙනම් මේ සතර සටිපට්ඨානය තුල සැඟවිච්ච කමඨාන. මොකද ඒ කමඨානේ පළවෙනි එක කායානුපස්සනාව. භෞතික දේ භෞතික ලෙස දකින එක. දැන් උපාසක මාත්‍ය රස්තාවට යනවා. මොනවා කෙරුවොත් පඩි හම් වෙනවද? වැඩ කෙරුවොත් පඩි හම් වෙනවා. වැඩ කෙරුවොත් පඩි හම් වෙනවා. වැඩ කියන්නේ මොනවද? වැඩ කියන්න එපා. මම මේක කරනවා ඒක කියන්න එපා. ඒක සාමාන්‍ය කන්නේ. වැඩ කියන්නේ හේතුව. වැඩ කෙරුවොත් පඩි හම් වෙනවා. එහෙනම් මේ වැඩ කියන්නේ මොනවද? හේතුව. හේතුව නිර්මාණය කෙරුවොත් 30 වෙනි දාට 10 වෙනි දාට 3 වෙනි දාට පොඩි හැම්ලප් එකක් හම් වෙනවා. ඒක කොල කැල් ටිකක් තිනවා. ඒක දුන්නාම අර මාන්තියට සාපේක්ෂ සාහනයක් හම් වෙනයි. ඒක දුන්නාම රයිස් එකක් හම් වෙනවා. ඒක දුන්නාම ෆෝන් එකක් දෙනවා. ඒක දුන්නාම ඇඳුම් කට්ටලයක් දෙනවා. ඒක දුන්නාම අපට නවාතැන් ගන්න පුළුවන්. ඇයි? අර කොල කැල් ඒ මාන්තිය ප්‍රතිඵලය. එහෙනම් මේ ලෝකයේ හැමතැනම තියෙන්නේ මොකද්ද? හේතුඵල ධාම. හේතුඵල ධාම. එතකොට භෞතිකව රක්ෂාව කරනකොට, ගෙවල් වල වැඩ කරනකොට මේ කියන කායානුපස්සනාව මේ භෞතිකයේ භෞතිකයක් වශයෙන් දකින්නක පුරුදු කරන්න ඕනේ. කෑම කනකොට කෑම වල රසක් තියෙනවද? නැහැ. කෑම වල මොනවද තියෙන්නේ? ඒ අණු භ්‍රමණීය වේගයක් තියෙනවා. ඒ අණු භ්‍රමණය වෙනවා කෑම වල. ඒ භ්‍රමණ වේගයට අනුව යම්කිසි ස්පර්ශයක් ඇති වෙනවා. ඒකට ලුණු රස, තිත්ත රස, කාට රස, ඇඹුල් රස, පැණි රස, ඕම මිරිස් රස කියලා අපි එකක් කියනවා. ගොඩාක් භ්‍රමණය වුණොත් මිරිස් රස. මධ්‍යස්ථව භ්‍රමණය වුණොත් පැණි රස. අඩුවෙන් භ්‍රමණුන් චිත්ත රස බලන්නේ මේ භ්‍රමණ වේගයට අනුව. එතකොට මේ ලෝකේ ආහාර පාන වල රසක් තියනවද? නැහැ. මොනවද තියෙන්නේ? ඒ ආහාර පාන ඔක්කොම අණු වලින් ඇදලා තිනවා. ඒ අණු වල භ්‍රමණ වේගයක් තියෙනවා. මේක දැක්කාම ලුණු වැඩි කියලා කෑ ගන්නවද? ඇඹුල් මදි කියලා කෑ ගන්නවද? ඔද්ද තර මදි, ඔද්ද දියාරු වැඩි ප්‍රශ්න නැයි. එයාට මේ එකක් පේන්නේ නැහැ. මේක තමයි කායානුපස්සනාව වඩන කෙනෙක් මේ සංසාරේ පටවි ධාතුවෙන් දුක නිදහස් වෙන ක්‍රමවේදය. එයා මේක රස්සාව කරනකොට, වැඩපොළේ ඉන්නකොට හැම තැනීම මේක දකින්න ඕනේ. දකින්න ඕනේ. එතකොට රස්සාව කරනකොට ඒ කියන හැම දේ තුළම ස්පර්ශයක් ඇති වෙනවා. මොකද ස්පර්ශය දකින්නකොට, ඇයෙනකොට, වැඩ කරනකොට, අල්ලනකොට, දෙනකොට, අපිට ලැබෙනකොට, අපෙන් අනිත් අයට ලැබෙනකොට හැම තැනම තින්නේ ස්පර්ශයක්. ගනුදෙනුවා මේ ලෝකේ හැම තැනම තියෙන්නේ, හැම මොහොතක් තුළම සිද්ධ වෙන්නේ ගනුදෙනුවා. දැනුත් ගනුදෙනුවා සිද්ධ වෙනවා. මොකද්ද? ශබ්දයක් ඇහෙනවා. කන ඒ ශබ්දේ ගනුදෙනු කරනවා. ඒ ගනුදෙනු කරපු ශබ්දේ සිත අඳුන ගන්නවා. අඳුනගත් සංඥාව සිත ගනුදෙනු කරනවා. කය යම්කිසි ඉරියව්වක ඉඳගෙන ඒ ක්‍රියාවලිය යෙදෙනවා. ඒකත් ගනුදෙනුවා. එහෙනම් මේ ලෝකේ ජීවත් වෙන හැම මොහොතක් ගානේ සතර ඉරියව්වෙන් අපි ගනුදෙනුවක් කරනවා. මේක කායානුපස්සනාව. මේක තමන්ගේ ජීවිතය තුළ හැම මොහොතක් ගානේ හැම ක්‍රියාවලියක් තුළම මේක වඩන්න ඕනේ, පුරුදු කරන්න ඕනේ. ඊළඟට වේදනානුපස්සනාව. අපි යම්කිසි මාර්ගයක් පුරුදු කරනකොට වඩනකොට මේ ලෝකේ එකක් විතරයි අපට දැනෙන්නේ. මොකක්ද දැනෙන්නේ? දුක. පෙම්වතාට මොනවද දැනෙන්නේ? පෙම්වතිය ඇසුරු කරනකොට හැම මොහොතෙම සැප. කතා කරත් සැපයි. සමහර කටින් නො ගිනි යව්වේ ඉන්න බෑ. රොටි දැම්මොත් පාරේ රොටි පිච්චෙනවා. ඒ තරම් ගිනි යව්වේ දාඩිය පරාගෙන ඉන්නවා. අරයා එන්න පැය 4ක් ගිහිල්ලා කිසිම ගාණක් නැහැ. එයා ඇවිල්ලා බලනකොට මම නාලා ඉන්නේ දාඩියවල. ආන ගොඩාක් වෙලා දැවිල්ලා. අනේ නෑ දැන් තමයි ආවේ. හැබැයි දැක්ක ගමන් කියනවා පැය 6ක් විතර මේ මිනිස්සු ආවේ ඉතින්. ඒත් ඒක කියන්නේ දුක දර. ඇයි? යාට මේ ලෝකේ සැප විතරයි පේන්නේ. දැන් බලන්න උපාසක මාත්‍ය, මේ ලෝකේ පංචකාම, මේ ඇස කන දිව නාසය සම සිත කියන මේ ආයතන පිනවන යම් කිසි කෙනෙකුට මේ ලෝකේ මොනවද දැනෙන්නේ? සැප. ඒක නිදාසෙන්න උත්සාහ කරන මනුස්සයට දැනෙන්නේ මොනවද? අම්මතනම දුක. දකින්න එක දුකයි, හැයෙන එක දුකයි, කතා කරන එක දුකයි, ජීවත් වෙන හැම මොහොතම දුකයි, සිතුවිලි වල දුකයි. ඇයි? එයා මේක නිදාසෙන්න කියලා හිතන්නේ කොයි මොහොතේද? එතනින් එයාට වැඩේ වැරදුනා. එතනින් පස්සේ එයාට මේ සතර මහා භූත වල කවදාකවත් සැපක් අඳුන ගන්න හම්බෙන්නේ නැහැ. සැපක් මේ සතර මහා භූත වල එයාට නැහැ. ඇයි? එයා මේක නිදාසෙන්න ිතුනන පස්සේ මේ සතර මහා භූතය වෙනස් වෙනවා එයාට සාපේක්ෂ. හැම මොහොතෙම එයාට හැම හිරියවතුලම දුක විතරයි දැනෙන්නේ. හැබැයි පංචකාම පිනවන කෙනා, මේක නිදාසෙන්න ඕනේ කියලා හිතන්නේ නැති කෙනාට හැමතැනම සැප. තැබෑරුමට ගියාම හරි සැපයි යාට. අර බෝතල් ටික දැකලා බලාගෙන ඉන්නවා. මේක වැස් කැස්සට හොඳයි, මේක සෙමට හොඳයි. ඔහොම බලාගෙන ඉන්නවා. ඇයි? ඔක්කොම මත්බන්, ඔක්කොම කසිප්පු. හැබැයි කසිප්පු කියලාද පේන්නේ කෙනෙක් ඇවිල්ලා කියනවා හරි සෙම ඩ්‍රයි ජින් බොන්න. ඩ්‍රයි ජින් මාත්‍යාමට එම්බ්‍රිසාව ලෙමන් ජින් බොන්න. මාත්‍යා ඇඟ හරි උස්නයි ඔරෙන් ජින් බොන්න. ඔහොම එක එක නම් කියනවා. මේ ඔක්කොම කසිප්පු. ඇයි? සැප විඳින කෙනාට මේ ලෝකේ කවදාකවත් දුක දැනෙන්නේ නැහැ. කාමයේ මත් වෙලා ඉන්න කෙනාට අවුරුදු 60 කිරියම් මත් යට ලස්සනයි. ඇයි? ඒ කිරියම් යනකොට තිමින්සරේ බලන. ඇයි? රාගේ තියෙන කෙනාට වයස පේන්නේ නැහැ. කැත පේන්නේ නැහැ, කළු පේන්නේ නැහැ. පොල් භාගයක් අරගෙන ගිහලා දත්වල පොල් ගහන්න පුළුවන්. ඒ තරම් දත් ඉස්සරහට ඇල. ඒ තයක් පෙම්බැඳිනවා. හඳ වගේ, හිර වගේ කියලා කවිත් ලියනවා. ඇයි? රාගේ තියෙන කෙනාට මේ ලෝකේ කිසිම කෙනෙක්ගේ අවලස්සන පේන්නේ නැහැ, කැත පේන්නේ නැහැ, ගඳ දැනෙන්නේ නැහැ. ඇයි? එයාට මේ ලෝකේ මිනිස්සු ලස්සනයි. ලෝභයේ තියෙන මනුස්සයාට මේ ලෝකේ හැමදේම එයාට අවශ්‍යයි වාගේ දැනෙනවා. පාරේ යනකොට පොඩි කාසියක් වාගේ පොඩි ඔසරකකට ඒකත් අවුල ගන්න. ඇයි? මොනවරි එකකට දාන්න පුළුවන්. එහෙම දාන්න බාර එකක් තියෙනවා නේ, අවුලලා තියා ගන්නවා. පේමන්ට් එකට ගියාම මේ මේ මේ අඬුව කීයද කියලා අහනවා. අඬුව ගත්තら මේක කොස්ස කීයද කොස්සක් ගන්න. ඇයි? හැමදේම ගන්නවා යා. දකින හැමදේම ගන්න හිතනවා. මොකක්ද හේතුව? ලෝභය ඇත්තාට මේ ලෝකයේ සියලුම දේවල් එයාට අවශ්‍යයි වාගේ දැනෙනවා. රාගය ඇත්තාට මේ ලෝකේ පුංචි ළමයා ඉඳලා කිරියම්ම වෙනකම් ඔක්කොම ලස්සනයි. කැත මිනිස් එක්කෙනෙක්වත් නැහැ යාට. ඔක්කොම ලස්සනයි. ඇයි? රාගේ ස්වභාවය. ලෝකේ හැමදේම Tamanට අවශ්‍යයි. ලෝභයේ ස්වභාවයක් ඒක. ද්වේෂයේ තියෙන කෙනාට අම්මා දැක්ක තරහා යනවා, දරුවා දැක්ක තරහා යනවා, වැඩපොලේ මිනිස්සු තරහා නිකන් යනවා, මල් කෝච්චර දෙන්න කකුලෙන් කා. එහා පැත්තට යනවා. මොකද? බඩු මුක්කු දැක්ක තරහා නයි. ද්වේෂය ඇත්තාට සියලුම නාම රූපات එක්ක තරහවක් තමයි දැනෙන්නේ. මේක කෙලෙස්වල ස්වභාවය. මෙන්න මේ කෙලෙස්වල ස්වභාවය අපේ ජීවිතේ තියෙනවා. අපි rahat වෙලා නැහෙනේ. මේක අඳුර ගන්නවා. මේකට තමයි වේදනානුපස්සනාව කියලා කියන්නේ. හැම මොහොතක් තුළම, හැම ස්පර්ශයක් තුළම දුකක් නිර්මාණය වෙනවා. අපි ජීවත් වෙන හැම තප්පරයක් ගන්න දුකක් මේ විඳවන්නේ. මේක දැනගෙන අපි මේ කටයුතු කරනකොට වේදනානුපස්සනාව වැඩෙනවා. එහෙනම් දකින්න එක තුළ ඒ ස්පර්ශය තුළින් වේදනාව කට ගන්නවා. ඇයෙන දේ තුළින් ස්පර්ශය තුළින් වේදනාව කට ගන්නවා. කතාව තුළින් වේදනාව කට ගන්නවා. මොකවත් කරන්න නිකන් වාඩි වෙලා ඒකත් වේදනාවක්. ඇයි? මේ සංසාර පැවැත්ම තුළ රැඳීමකුත් වේදනාවක් ඇටියට තමයි සලකන්නේ. නම් හැම මොහොතෙම ස්පර්ශයක් තියෙනවා, හැම මොහොතෙම මම වේදනාවක් විඳිනවා. මේක පුරුදු කරන්න ඕනේ. මේකට වේදනානුපස්සනාව කියලා කියනවා. ඊළඟ කාරණාව තමයි ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනාව ගොඩාක් ක්‍රම තියනවා වඩන්න. හැබැයි උපාසක මාත්‍ර ගැලපෙන ක්‍රමය මොකක්ද දන්නවද? තමන්ගේ නිවීමේ ක්‍රමයට නාම රූප වෙනස් කරනවා. එකක්වත් වෙනස් වෙන්නේ නැහැ. ඒක සම්මුතියක්. එහෙම වෙනස් කරගන්නවා. දැන් යාළුවෙක් කල හොඳට බයිනවා. මට නෙමෙයි බනින්නේ, මගේ අඩුපාඩු වලට නේ බනින්නේ. මගේ අඩුපාඩු වලට. ඉතින් අඩුපාඩු වලට ඉතින් අමනාප නම් එයා මොනවාරි කියයි. මම කියන්නේ අයි මට නෙමෙයි බනින්නේ. මගේ අඩුපාඩු වලට. මිනිස්සු කියලා ගහනවා. ඒ ගාන්නේ කාටද? මට නෙමෙයි. මගේ දුර්වලකමට, මගේ අසත්පුරුෂකමට, මගේ අඩුපාඩුවට ඒ ගාන්නේ. මේ විදිහට මේ ලෝකේ සියලුම දේවල් තමන්ගේ නිවනට ගැළපෙන විදිහට වෙනස් කරගන්නවා නම් මේකට කියන ධම්මානුපස්සනාව. ධර්මානුකූල කෑමට මේ ලුණු දාන්න නැතුව ගෙදර දෙනවා. පිඟාන විසි කරන්නේ මෙච්චර කාලයක් අවුරුදු 25ක් විතර කෑම කෑවලුණු නැතුව. හැබැයි කෑම නැතුව කන මානසික අතේ අද්දැකීම මිදලම නැහැ. අද මට කුසලයක් හම්බ වුණා. ලුණු නැතුව කෑම කෑවම කොහොමද තියෙන්නේ? ලුණු නැතුව කෑම කන්න මම දක්ෂද? ඒ ඉවසීමේ ගුණේ මන් තුල තියෙනවා. ඒක පරිස්සා කරගන්න හොඳ අවස්ථාවක්. බලන්න ඒක ඇඩගස්සපු හැටි යාට. ඒක යාට සාපේක්ෂව ඇඩගස්සනවා. මේ විදිහට මේ ලෝකේ සියලුම නාම රූප වල තියෙන ධර්මතාවනේ ගනුදෙනු ක්‍රියාකාරීත්වයන් තමන්ගේ නිවීමට ගැළපෙන විදිහට ඇඩගස්ස ගන්න එක තමයි ධම්මානුපස්සනාව. මේකත් පුරුදු කරන්න ඕනේ, වඩන්න ඕනේ. ඊළඟ එක තමයි චිත්තානුපස්සනාව. මොකද්ද? සිත විසින් යමක් නිර්මාණය කරනවා. ඒ නිර්මාණය කරන දේ, ඒ සංස්කාරය, ඒක හේතුවක් බවට පත් වෙනවා. ඒ හේතුව ඵලයක් බවට පත් වෙනවා. ඒ ඵලය සලායතනත් එක්ක ගනුදෙනු කරලා දුක නිර්මාණය කරනවා. මෙන්න මේ ක්‍රියාවලිය, මේ සිතේ ක්‍රියාවලිය. චේතනාවක් ඉස්සලාම අට ගන්නවා. ඒ අටගත් චේතනාව ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාවට අනුව හේතු හැදෙනවා. ඒ හේතුවට අනුව ඵලයක් ඇදෙනවා. ඒ ඵලය ආයතන අයත් එක්ක ක්‍රියාත්මක වෙනවා, ගනුදෙනු කරනවා. එතන දුකක් අට ගන්නවා. මේ සිතේ තියෙන ස්වභාවය, මේ නාම රූපත් එක්ක ගනුදෙනු කරන ස්වභාවය, මේ ක්‍රියාකාරිතය සිතින්ම දකිනවා. ඒකට වෙන කෙනෙක් දාන්නේ නැහැ. ඒ හැම ක්‍රියාවලියක්ම සිතේ ක්‍රියාවලිය. ඒ සිත මමමයි. මගේ ක්‍රියාවලිය. ඒක සිත විසින්ම දකිනවා. මේකට චිත්තානුපස්සනාව. මේකත් වැඩ කරනකොට, ගෙදර ඉන්නකොට සතර ඉරියව්වෙන් පුරුදු කරන්න ඕනේ, වඩන්න ඕනේ. දැන් පෑදෙලිද? ලෝකෙ මොනවද තියෙන්නේ? සතර මහා භූත ලෝකෙ තියෙන්නේ. මේ හැම වස්තුවක්ම, මේ හැම ක්‍රියාවලියක්ම මොනවල ක්‍රියාවලියක්ද? සතර මහා භූතවල ක්‍රියාවලිය. එතකොට මේකෙන් නිදහස් වෙන්න, මේ පැවැත්මෙන් නිදහස් වෙන්න මම මොනවද කරන්න ඕනේ? ඒ සතර මා භූත වලින් අර මාළු ඇඟේ තියලා මූද මැද කපනවා වගේ ඒගොල්ලන්ට වෙනම ලී කොටවල් නැ, ලොකු මාළුවාගේ ඇඟේ තියලා මාළුව කපා ගන්නවා. ඒ වගේ සතර මා භූත වලින් ඇති වෙච්ච ප්‍රශ්න සතර මා භූතයන්ගෙම නිදහස් කරන එකට සතර සතිපට්ඨානය වඩනවා. පියවර හතරකින් මේ විදිහට පුරුදු පුහුණු කළාම වැඩුවාම උපාසක මාත්‍ය කිව්වනේ, මේ කියන ක්‍රමවේදයෙන් නිදහස් වෙන්න ඕනේ. මේ පැවැත්මෙන් නිදහස් වෙන අන්න ඒ පැවැත්මෙන් එතකොට නිදහස් වෙන්න පුළුවන්. ඒ නිදහස් වෙන ක්‍රමවේදය උපාසක මාර්ගයට සාපේක්ෂව. ඒ මාර්ගය තුල, ඒ කමඨාන තුල මොනවාරි ප්‍රශ්න ගැටලු තියෙනවද? උපාසක මාත්‍යට මම දෙනවා කොළඹ යන්න පුස්සයිකලයක්. පස්සක මත පුස්සයිකලදියා බල්ල මාදියා බල්ල ඉත ආසදියා බලන මොන කර්මයක්ද දන්නේ පාළවුනේ මේ පුස්සයිකලෙන් කොළඹ කියනකොට මම යතුරු දීලා කියන පස්සක මත මෝටර්සයිකලයක් තියෙනවා. දැන් පස්සක මතේ මොනවද තියෙන්නේ? පුස්සයිකලයට වඩා මෝටර්සයිකලේ වටිනවා. යමු ආන්දරණිය දැන් තම වන්තර තේරුණේ කියලා මෝටර්සයිකල යතුර දානකොටම තව යතුර දෙනවා. මොකද කාර් එක මේක අරස්සවලි රෝද අතරනේ ආන්දරණිය කාර් එකෙන් යන්න. එතකොටම තවත් දෙනවා යතුරු කරලා. මොකද මේක හෙලිකොප්ටරයක්. උපාසක මාත්‍ය හෙලිකොප්ටර් යතුරු දුන්නාම කාර් එක යනවද මෝටර් සයිකල් යනවද පුස් සයිකල් යනවද? ඇයි? බැටරි කිලෝමීටර 800ක් යන්න පුළුවන්නේ. උඩින් යන්නේ. හරි ඉක්මන්. එහෙනම් උපාසක මාත්‍ය මේ මාර්ගය තුල, මේකෙන ආර්ය මාර්ගය තුල බොහොම ඉක්මන් ඉමින් වැඩෙන්නේ මොනවද කියලා බලුවම පුරුසජන ස්වභාවය. පුරුසජන කට බෝධිසත්වර. ඒගොල්ල තුන්තර බෝධි පතනවා. හිමින් වැඩෙන එක පුස් සයිකලෙන් යනවා වගේ. සිල් අරගෙන උපාසක වුණාම මෝටර් සයිකලෙන් යනවා යා. මෝටර්සයිකලෙන් යනවා. අයි සිල් අරගෙනනේ. එයා යම් කිසි වේගයකින් වඩනවා. හැබැයි පැවිදි වුණාම කාර් එකෙන් යනවා වගේ. පැවිදි වුණාම. ඒ පැවිදි තුලත් උපසම්පදා වෙලා වනගත වෙලා සිව්පසය තුල පින්ඩපාතේ කරගෙන උදකලා වෙනගෙන පැය 24 මාර්ගේ වඩන කෙනා හෙලිකොප්ටරෙන් යනවා වගේලු. අර ඔක්කොමද කලින් උන්නාසේ රාත් වෙනවා. මම කිව්වේ නැහැ පැවිදි වෙන්න කියලා. උපාසක මහත්තයට තේරුණා යමක්. තීරණය කරන්න. පුස්සයිකලෙන් යනවද? මෝටරසයිකලෙන් යනවද? කාරකින් යනවද? ගුවන් යානාවකින් යනවද කියලා. පැවිදි වුණාටත් හරියන්නේ නැහැ. මිනිසුන්ගේ දායකයන්ගේ වැඩ කරගෙන ඒ කට්ටියගේ ඕනෑපාකම් බලාගෙන පින්කම් කරගෙන ඒ කට්ටියගේ සනසගෙන දායක සභාව ලදාගෙන ගොඩනැගිලි හදාගෙන නඩත්තු කරගෙන යන කෙනා අරකින වේගෙන් යන්නේ නැහැ. යටේ වේගෙන් යන්න බෑ. ඇයි? චෙක් පොයින්ට් තියෙනවා නවත්තන්න ඕනේ. බෝඩ් එක ගායතන පැටිකුලම 40 40ට වඩා යන්න බෑ. දඩකොළ හම්බෙනවා. සමාර්ථන් වල නවත්තන්න ඕනේ. මාංශි අරින්න ඕනේ. එයා ඉමින් යන්නේ නවත්ත යන්නේ. හැබැයි පැවිදිකමත් එක්ක එයා උදකලා වෙලා ආරණ්‍ය ගත වෙලා රුක්ක මූල ගත වෙලා ශුන්‍යගාර ගත වෙලා සියලු දේවල් නිදාස් වෙලා පිණ්ඩපාත කරගෙන පැය 24ම මාර්ගේ වඩන ගත්තොත් එයා ගුවන් යානයකින් යනවා වාගේ කිසිම තැනක ට්‍රැෆික් කට්ටිය අතන දාන්නේ නැහැ. පැය 10 කිලෝමීටර වලට මීටර අල්ලන්න කවුරුත් නැහැ. එක පිම්මට එයා ගමන යනවා. ඒ නිසා ගී ජීවිතයට වඩා පැවිදි ජීවිතය ශ්‍රේෂ්ඨයි. ඒ පැවිදි ජීවිතය තුලත් වනගත වෙලා මාර්ගේ වඩාගෙන පිණ්ඩපාත කරගෙන පැය 24ම අඩුපාඩු දුර්වලකම් නිවැරදි කරනවා. එයා අර පැවිද්දන්ගෙන් ශ්‍රේෂ්ඨ පැවිද්දෙක්.